선물. මහත් සෙත් වඩවන සිරිත් මල් දම බලමින සිරිත් හොඳ දැනගෙන මහත් යස සිරි ලබනු දෙලොවින හොඳ ලෙස හැදීමට හොඳ සිත ඕන හැම විට නරක සිත් ඇති විට නරකමයි සිදුවන්නේ අපහට නරක සිතකින් නම් හොඳක් නොකලැකි කිසියම් හොඳක් නොකලේ නම් උපන් ගතියෙන් නැත පලක් නම් ඒකව ඇතුළත් වෙන්නේ සිරිත් මල්දම නම් ක්‍රාව්‍ය ග්‍රන්ථයට. සිරිත් මල්දම රචනා කළේ ඇම් ඇල් සිල්වා ගරු මොහන් දිරම්තුමන් විසින්. මෙම පද්ද ග්‍රන්ථයේ එන කවිවලින් කියවෙන්නේ හොඳ සිරිත් විරිත් පිළිබඳව. පාරේ යන එන විට අයින් වීමෙන් දකුණට දුව පැන දඟනකොට ගමන් කළ යුතුය කි හැම විට යම් කිසි ගෙදරකට ගිය කල ඕනෑකමකට ඔවුන් නොම දැකගෙට ඇතුල් නොම වන්නොහොබි සිරිතට සූදු කෙලි පලකට කෝලහල කෙරෙන තැනකට තැබෑරුම් පලකට යාම හොඳ නැත බලා හිඳුමට. මෙම කවි ඇතුළත් වෙන්නේ සිරිත් මල්දම නම් කාව්‍ය ග්‍රන්ථයේ. සිරිත් මල්දම රචනා කළේ ඇම් ඇල් සිල්වා ගරු මොහන් දිරම්තුමන් විසින්. මෙම පද්ද ග්‍රන්ථයේන කවිවලින් කියවෙන්නේ හොඳ සිරිත් විරිත් පිළිබඳව. නංගිගෙනුයි මල්ලිගෙනුයි මම ප්‍රශ්න ටිකක් අහන්නම්, උත්තර දෙනවද? අතීතයේදී ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික හිමි නමක් හිටියා. ඒ හිමි නමගේ නම මොකද්ද කියන්න බලන්න. අක්කේ, ඇස් මහින්ද හිමි නේද? නැහැ මල්ලි, උන්වහන්සේ පැමිණි ටිබෙට් රටේ ඉඳලා. පාහියන් භික්ෂුව? හරියටම හරි. අතීතයේදී ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික හිමි නමකගේ නම තමයි පාහියන් භික්ෂුව. ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා ගීතය ඇතුළත් නාට්‍ය මොකද්ද කියන්න? සිංහබාහු නාට්‍ය. හරියටම හරි. ගංගා අද්දර කැලේ නම් කෘතිය රචනා කරේ කවුරුන් විසින්ද? මාටින් වික්‍රමසිංහ මහතා. නෑ නංගි, මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරලා තියෙන්නේ අපේ ගම ගම් පෙරළිය වගේ කෘති. ගංගා අද්දර කැලේ නම් කෘතිය රචනා කරලා තියෙන්නේ සෝමවීර සේනානායක මහතා විසින්. 2013 වර්ෂයේ පැවැත්තු පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍යනායක සමුළුව වෙනුවෙන් නිකුත් කරන ලද සමර මුදල් නෝට්ටුවේ වටිනාකම කීයද? රුපියල් 500. හරියටම හරි මල්ලි, ඔයා හරිම උත්තරේ දුන්නා. තව ප්‍රශ්නයක් මං අහනවා. ජන්මයෙන් එක් රටකට පමණක් ආවේණික වූ පැලෑටි හා ගස්වැල් හඳුන්වන්නේ මොනවා කියලාද? ඒකදේශික ශාක නමින්. හරි, ඔයා හරි. බිත්තර හෙලන මොහොතේම ඒවා පුපුරා පැටව් ඇතිවන කෘමිය කවුද කියන්න බලන්න. මීමැස්ස? නැහැ, මීමැස්ස නන් නෙමෙයි. කණාමැස්ස? ඔව්, බිත්තර හෙලන මොහොතේම ඒවා පුපුරා පැටව් ඇතිවන කෘමිය තමයි කණාමැස්ස. හොඳින් පැසුණු කොස් ගෙඩියක් කල් තබා ගැනීමට පැරැන්නන් අනුගමනය කළ ක්‍රමවේදයක් කියන්න. කොස් ඇට වැලියට දැමීම? නැහැ නංගි, ඒ කොස් ඇටනේ මං අහන්නේ කොස් ගෙඩියක් ගැන. ඕගොල්ලෝ දන්නේ නේද? මං එහෙනම් කියන්නම්. කොස් ගෙඩියේ නැට්ට සහ පිටපොත්ත වැසී යන විදිහට හොඳින් මැටි ගාලා තමයි පැසුණු කොස් ගෙඩියක් කල් තබා ගන්නට පැරැන්නන් අනුගමනය කරලා තියෙන ක්‍රමවේදය. ඇතැම් ආහාර අමුවෙන් අනුභව කිරීමෙන් අපිට අත්වන වාසියක් කියන්න බලන්න. එම ආහාර වල අඩංගු පෝෂක වැඩි ප්‍රමාණයක් සිරුරට ලැබීම. හරියටම හරි, ඔයා හරිම උත්තරේ දුන්නා. පෘථුවේ ජලයේ පවතින ආකාර මොනවද කියන්න බලන්න එහෙනම්. අයිස් කඳු? හිම? මුහුදු? ගංගා? ඇලදොල? වාතයේ ඇති ජලවාෂ්ප. ඔය දෙන්න පෘථුවේ ජලයේ පවතින ආකාර, අයිස් කඳු, හිම කඳු, ගංගා, ඇලදොල, වාතයේ ඇති ජලවාෂ්ප කියලා හරිම උත්තරේ දුන්නා. තව මම ප්‍රශ්නයක් අහනවා. ගෙවත්තක් වගා කිරීම සතුට ගෙන දෙන්නක් වන්නේ ඇයි කියලා කියන්න බලන්න. විවේකී අවස්ථාවල ගෙවත්තේ වැඩ කිරීමෙන් ශරීරයට ව්‍යායාම මෙන්ම මානසික සුවයක්ද ලැබෙන නිසා. හරි, ඒ උත්තරේ හරි. ශාකයක පහළ දළු ලියලා අතු වැඩීමටත් තව තවත් දළු දැමීමටත් ශාකයට කරන්න ඕනේ මොකද්ද කියලා කියන්න. ශාකයේ මුදුන් දැල්ල කඩා දැමීම. හරි, ඔයා ඒ උත්තරේ හරියට දුන්නා. ඇතැම් වැල් වර්ග ශාක ආධාර කරගෙන ඉහළට නගිනවා. එහෙම කරන්නේ ඇයි කියලා කියන්න බලන්න. එම වැල් වලට අවශ්‍ය ජලය ලබා ගැනීමට. නැහැ, ජලය ලබා ගන්න නම් නෙවෙයි. ඒ වුණාට තවත් ඒ වගේම දෙයක් තමයි. එම වැල් වලට අවශ්‍ය ආලෝකය ලබා ගැනීමට. ඔව්, ඇතැම් වැල් වර්ග ශාක ආධාර කරගෙන ඉහළ නගින්නේ ඒ වැල් වලට අවශ්‍ය ආලෝකය ලබා ගන්න. ගමරාල එළවලු කරටුවක් හැදුවා. එතන අල, බතල, වටක්ක, අලුපුහුල්, මිරිස්, වම්බටු ආදී වගා කරනවා. ගොම පොහොර හා කොළ පොහොර දමලා ගමරාල පැලවලට සාත්තු කළා. වතුර දාලා නිතර තෙත් කළා. පර්ණ කොළ ඉවත් කරලා අලුත් කොළ අතගාලා ආදරය දැක්වුවා. පැලවලට ආදරෙන් කතා කළා. ඒ හින්දා ඒව නිරෝගීව වැඩුණා. ඵලතාවත් වැඩි වුණා. ගමරාල ගම හාමිනේට මෙන්න මේ විදියට කිව්වා. මේ පාර මගේ කොරටුවේ එළවලු සරුවට වැවිලා. අලු පුහුල් වැලේ නම් බරටම ගෙඩි හටගෙන. ලොකුවට වැවුණු එක ගෙඩියක් තියෙනවා. අපට සතියකට ඇති. අපි ඒකෙන් පුහුල් දෝසි හදමු. දුවත් හරි කැමති නෑ පුහුල් දෝසි වලට. ගම හාමිනේ කිව්වා. පුහුල් ගෙට්ටිය විකුණ ගත්තොත් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් වේවි. මං ගම හාමිනේට ලස්සන චීතයකුයි 60කට ගැලපෙන රෙදිත් අරන් දෙන්නම්. ගමරාල සිනාසෙමින් කිව්වා. ඊට පස්සේ දවසේ ගමරාල ලොක්කට වැවිලා තිබුණු අලු පුහුල් ගෙඩිය නෙලා ගන්න කොරටුවට ගියා. මහා පුදුමයක්. හොඳට තිබුණ පුහුල් ගෙඩිය නැහැ. ගමරාලට දුකයි, වේදනාවයි. කවුරුද මගේ පුහුල් ගෙඩිය හොරකම් කළේ? ඔහුට එකපාරටම කියවුණා. ඔහු වටපිට බැලුවා. තැන් තැන් වල පැල පොඩි වෙලා තිබුණා. කවුරු හරි මගේ පුහුල් ගෙඩිය හොරකම් කරලා ගම හාමිනේටත් කියලා මං හොරා අල්ල ගන්නම්කෝ. ඔහු ඉක්මන් කරලා ගෙදර ගියා. හාමිනේ, හාමිනේ, අපේ ලොකු පුහුල් ගෙඩිය හොරු අරන් අප කොහොමද හොරා අල්ල ගන්නේ? ගමරාල දුකෙන් හා තරහින් එහෙම ඇහුවා. මං කල්පනා කරලා කියන්නම්. ගම හාමිනේ කලබල වෙන්නේ නැතුව කල්පනා කළා. ටික වෙලාවකට පස්සේ ඇයට හොඳ අදහසක් ආවා. හරි, මං කියන්නම් යස උපායක්. අපේ සීනුවත් ගහ ගහ ගම්මැද්දට යන්න. එතකොට මිනිසුන් එක්රස් වේවි. කියන්න හයියෙන් පුහුල් හොරා කරන් දෙනේ කියලා. ගම හාමිනේ ඒ විදිහට කිව්වා. ගමරාල රතුලෙන්සේ ජටාවක් බැඳගත්තා. සීනුව අතට ගත්තා. ගම්මැද්දට ගිහින් හයියෙන් සීනුව නාද කළා. ගෑනු මිනිස්සු හා ළමයි එකතු වුණා. ගමරාල නටමින් ගායනාව පටන් ගත්තා. දෙන්න දෙනා දෙනෝ, දෙන්න දෙනා දෙනෝ, මෙන්න මෙහෙවරෝ, මෙන්න මෙහෙවරෝ, පුහුල් හොරා කරින් දැනේ දැනේ දැනේ දැනේ, පුහුල් හොරා කරින් දැනේ දැනේ දැනේ දැනේ. මේ විදියට කියමින් ගමරාල නැටුවා. ඒ අතර සෙනඟද සැලකිල්ලෙන් බැලුවා. එක් මිනිහෙක් තමන්ගේ කරාත ගෑවා. නැවත නැවතත් අත ගෑවා. ලේන්ස් අරගෙන කරපිස දැම්මා. ගමරාල එක පාටම පැනලා ඔව් අල්ලගත්තා. නුඹ තමයි හොරා. නුඹ මගේ අලු පුහුල් ගෙඩිය හොරකම් කරලා කරේ තබාගෙන ගෙන ගියා. ඒක නිසායි දැන් කරේ අලු පිහි දාන්නේ. ගමරාල ඔහු ගම්මලා දැනේට බාර දුන්නා. ඔහු නඩුව විභාග කරලා දඬුවම් නියම කළා. හොරාට කැඩු අලු පුහුල් ගෙඩිය ඔළුවට තියාගෙන මම ඊට පස්සේ හොරකම් කරන්නයි කියමින් ගම්වටේ යන්නට නියම වුණා. ඒ විදියට ගිහින් ගමරාලෙන් ගෙදරට එම අලු පුහුල් ගෙඩිය හොරාම බාර දුන්නා. සෝලර් සිස්ටම්. සෝලර් සිස්ටම් කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයට. ඔයාලා දන්නවද සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක මොනවද කියලා? නෑ, ඊට ඉස්සෙල්ලා කියන්නකෝ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද අක්කේ? සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ සූර්යයා වටා ගමන් කරන ග්‍රහලෝක අටට. ඒ තමයි බුධ, සිකුරු, පෘථුවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්. අද අපේ ඉංග්‍රීසි පාඩමෙන් අපේ යාළුවන්ට කියන්න හදන්නේ සෝලර් සිස්ටම්. ඒ කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අටට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා. මර්කරි, මර්කරි කියන්නේ බුධ ග්‍රහයාට. වීනස්, වීනස් කියන්නේ සිකුරු ග්‍රහයාට. අර්ත්, අර්ත් කියන්නේ පෘථුවියට. මාස්, මාස් කියන්නේ අඟහරු ග්‍රහයාට. ජූපිටර්, ජූපිටර් කියන්නේ බ්‍රහස්පති ග්‍රහයාට. සැටර්න්, සැටර්න් කියන්නේ සෙනසුරු ග්‍රහයාට. යුරේනස්, යුරේනස් කියන්නේ යුරේනස් ග්‍රහයාට. නෙප්චූන්, නෙප්චූන් කියලා කියන්නේ නෙප්චූන් ග්‍රහයාට. පනින්නට පෙර සිතා බලන කියන්නේ අපිට හොඳට හුරුපුරුදු ප්‍රස්තාව පිරුලක්. දැන් මේ කියන්න යන්නේ ඒ ප්‍රස්තාව පිරුලට පාදක වුණු කතාව. විජය ලංකාවට පැමිණෙන විට තම සේනාවට අමතරව බල්ලෙක්ද පැමිණියා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. බල්ලා සහ මිනිසා අතර සම්බන්ධය අනාදිමත් කාලයක සිට පැවතෙන බවට හොඳ නිදර්ශනයක් ඒක. පැරැන්නන් බල්ලා දඩයම් සඳහා යොදාගත්තා. සොර සතුරන් සහ වන සතුන්ගෙන් තම නිවෙස් ආරක්ෂා කර ගැනීමටද බල්ලන් යොදාගත්තා. දඩයම් සඳහා යොදාගත්තේ දඩ බල්ලන්. නිවෙස් ආරක්ෂා කර ගැනීමට යොදාගත්තේ මුර බල්ලන්. බල්ලා සහ මිනිසා අතරේ සම්බන්ධය පිළිබඳව ජනප්‍රවාද බොහෝ සඳහන් වෙනවා. ඉන් එක් කතාවක් තමා මේක. නිවසක ඉතාම කීකරු බල්ලෙක් හිටියා. නිවසේ සියලුම දේ ඌ ඉතා ප්‍රවේශමෙන් රැකබලා ගත්තා. නිවසේ සිටි කුඩා ලදරුවාද ඌ ඉතාම ආදරෙන් රැකබලා ගත්තා. නිවසේ හිමියෝ ටික වේලාවකට බැහැරට යන විට කුඩා ලදරුවා ලීයෙන් කළ කුඩා කොටුවක තබා යනවා. එම ලී කොටුව අසලට වී බල්ලා කුඩා ලදරුවා ආරක්ෂා කළා. දිනක් ගිහිමියා තම බිරිඳ සමග අසල පිහිටි ළිඳ වෙත දියනෑම සඳහා ගියා. බල්ලා ලදරුවාගෙන සෙවිල්ලෙන් පසු වුණා. මේ අතරතුරේ නයෙක් ලදරුවා සිටි ලී කොටුවට ගණට ආවා. බල්ලා නයාගෙන විපරමින් සිටියේ. නයාගෙන් ලදරුවාට අනතුරක් වේ යයි සිතූ බල්ලා ලීකොටුව අසලට ඇදී ආවා. නයා ලීකොටුව ළඟටම කිට්ටු වුණා. ලදරුවා නයාගේ පෙනේ ඇල්ලීමට ලීකොටුවෙන් පිටතට අත දැම්මා. වහා කිපුණා ගියා ලදරුවාගේ අත ඩස්ට් කරනවත් සමගම ක්‍රියාත්මක වූ බල්ලා වහාම ඉදිරියට ඇවිත් නයාගේ පෙන ගොබෙන් අල්ලා නයාව පොළොවේ ගැසුවා. නයා මිය ගියා. බල්ලාගේ කටේ ලේ තැවරුණා. ලදරුවා නයාගෙන් ගලවා ගැනීමට ලැබීම ගැන බල්ලා සතුටු වුණා. තම ස්වාමියා හා ස්වාමිදුව දියනාගෙන නිවස දෙසට එනු බල්ලා දුටුවා. බල්ලා වලිගේ වනමින් ඉදිරියට ගියා. ඔළුව හා කඳ පෙදෙස සොලවමින් ඉදිරියට එන බල්ලාගේ කට දෙපස ලේ තැවරී ඇති බව ස්වාමියා දුටුවා. ඔහුට ලොකු කුතුහලයක් ඇති වුණා. බල්ලා තම ලදරුවාට හානියක් කර ඇතැයි සිතූ ස්වාමියා වහාම දඬු මගුරක්ගෙන බල්ලාට දමා ගැසුවා. ස්වාමිදුව කෑ ගැසුවා. අසනින් බල්ලා මලා. වහාම දෙන්න දෙමහල්ලෝ තම ලදරුවා සිටින ලීකොටුව ගාවට ගියා. ලදරුවා කෙළිදෙලෙන් ලීකොටුව ඇතුළෙත් ඉන්නවා ඒ දෙන්නා දැක්කා. අසර නායකයෙක්ගේ මලකුණා. ස්වාමියාට කරුණ තීරුම් ගියා. ලදරුවාට අනතුරු කිරීමට පැමිණි නාගයා මරා දැමීමෙන් බල්ලාගේ කටේ ලේ තැවරුණු බව තීරුම් යන විට සියල්ල සිදු වී හමාරයි. ඉක්මන් වීමත් සොයාන බලා වැඩි කිරීමත් හේතුවෙන් ඉතා කීකරු සුළු තෙලකු ගිහිමියාට අහිමි වුණා. මෙමනි අවස්ථාවලදී පණින්නට වෙන සිතා බලන යන පස්ථා පිරුලයේදේ යොදවන විට දියම් කිසියර මුනක සිත ඉක්මන් වීම කිසි විටකදී සුදුසු නැත ඒ ගැන සිතා සැම විටකම සියලු අත වැඩ කළ හොතින් නිසි හොඳ ඵල ලැබෙනු ඇත. අක්කේ කටහඬ එන්නේ කොහමද? වයලීන එක තතක් පිරිමදින්න, රබානකට තට්ටු කරලා බලන්න, සීනුවක් නාද කරන්න. කොහෙන්ද ඒ හඬ එන්නේ? හොඳින් බැලුවොත් හඬ උපදවන හැම තැනකම යමක් දෙදරනවා, කම්පනය වෙනවා. ඔයා දකි කම්පනය දැක ගන්න අත්විඳින්න කැමතිද? නාදවන සීනු අල්ලල බලන්න. අතර දැන්නව නේද ඒ කම්පනය වෙන හැටි? කතා කරන ගමන් උගුරට අත තියලා බලන්න. උගුර ඇතුලේ මොනවදෝ තියක් කම්පනය වෙන හැටි ඔයාට දැනේවි. නහයෙන් ඇතුළෙන හුස්ම දුවන හුස්ම නලයේ මුල කොටසයි ඒ. එතන තියෙන කවුළුවේ දෙපසට ඇදුණු පටල දෙකක් තියෙනවා. ඒ හරහා හුලම් පිට වෙද්දී ඒව කම්පනය වෙනවා. හරියට නලාවක් පිමිනකොට එහි පටලය කම්පනය වෙනවා වගේ. පුංචි සන්ධියේදී බහ තෝරනකොට අමුතු අමුතු වචන හඬ නැගෙනවා. සමහර බබාලා වතුරට කියන්නේ ජෝ කියලා. තාත්තට ටාට්ට නැත්නම් චාච්ච කියනවා. ඇයි එයාලට ඔබ වගේ කතා කරන්න බැරි? හුස්ම නලයේ මුදුන් දොරටුවේ තියෙන පටල දෙකක් කම්පනය වෙනකොට උපදින හඬ වචනවලට පෙරලෙන දිව, දත්, තොල්, නහය උදව් කරගෙන. නිකමට තා යන්න කියලා බලන්න. දිව ඉදිරි දත්වල වදිනා නේද? තා හෝ චා කියලා බලන්න. දිව වදින්නේ කොහෙද? දත්වලට උඩින් ඉහළ තල්ලේ නේද? බබාලට දත් නැහැනේ. ඉතින් තාත්ත කියන්න බෑ. ඒ වෙනුවට වෙනත් හඬක් එන්නේ ඒකයි. දත් නැති කටට හුරු පහසු වචන තමයි ඒ අය හඬ නගන්නේ. ඔන්න ඔය විදියටයි කට හඬ එන්නේ. නංගි, අපේ රටේ ජාතික ගීතේ නිර්මාතෘවරයා කවුද? තරුගයියේ, අපේ රටේ ජාතික ගීතේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන්සූරින්. ආනන්ද සමරකෝන්සූරින් උපත ලැබුවේ 1911 නොවැම්බර් මස පාදුක්කේදී. කුඩා කල සිටම සංගීතය ප්‍රිය කළ ඔහු භාරතයට ගොස් නන්දලාල් බෝස් යටතේ චිත්‍ර ශිල්පයත් දේව් ගෝස් යටතේ සංගීතයත් හැදෑරුවා. චිත්‍රකලාවත් සංගීතයත් මැනවින් හදාරා ලක්දිවට පැමිණි ඔහු ගුරුවෘත්තිය තෝරා ගත්තා. ආනන්ද සමරකෝන් මහතා අතිදක්ෂ ගීත රචකයෙකු මෙන්ම අතිදක්ෂ ගායකයෙක් දුනා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ ගීත එකල අතිශයින් ජනාදරයට පත් වුණා. සුමනෝ ඇසේ මදුර ශාන්තමේ රෑමේ ඔහුගේ අතිශයින් ජනප්‍රිය වුණු ගීත. අපගේ ජාතික ගීතයේ නිර්මාතෘද ආනන්ද සමරකෝන් මහතායි. විවිධ කුසලතාවයන්ගෙන් සම්පූර්ණ කලාකරයෙකු වූ ඔහු 1962 අප්‍රේල් 5 දින අභාව ප්‍රාප්ත වුණා. අද අපි තේරවිලි තෝරන්නේ කවියෙන්. එනවා නේනවා තෝරා කියන්මට ලුන්දි කඩේ කඳ තෝරා කියන්මට පංච නෙළුම් මල තෝරා කියන්මට ලුන්දි පුරුෂයා තෝරා කියන්මට එනවානේනවාවානේ නොවේදෝ ලුන්දි කඩේ කඳ යකඩේ නොවේදෝ පංච නෙළුම් මල කම්මල නොවේදෝ ලුන්දි පුරුෂයා කැති මිට නොවේදෝ මොනරෙක් සිටි දස අත පිල් විදාගෙන කොකෙක් සිටි කඳ මැත් දෙන් බදාගෙන ගෙඩි කතිලෙලි නොකාති හැම දෙන බෙදාගෙන මෙතුන් පදේ තෝරා පවසන් නැනීන දස අත පිලය කීවේ රඹ ගසය මලේ කඳ මෙද බදා ඉන්නේ රඹ කැනය මලේ ලෙල්ල හැර කෙසෙල් කෙඩි හැම කනවා බොලේ මෙතුන් පදේ තේරුවේ නැනයෙන් ය මලේ සෙට නම කී මල පිපු නම වෙන නම කී ගැටයට නමකි ලොකු වෙනකොට වෙන නමකි ගෙඩියට නමකි ගෙඩි දු නම වෙන නමකි මෙතුන් පදේ තෝරාලා කියන් සකි ගසට කොස් කියයි මල නම් පන නොවේදෝ ගැටයට පොලොස් ලොකු වෙනකොට නිකිනි නොවේදෝ ගෙඩියට කොස් නිදු නම වර කා නොවේදෝ මෙතුන් පදේ තේරුවේ මේ ලෙස නොවේදෝ අද මම කියන්නේ අන්දරේගේ මිරිස් මාළු හොද්ද ගැන. අන්දරේ හරි ආසයි රස කෑම කන්න. රජවාසරයෙන් දෙන ඕනම කෑමක් අන්දරේ කනවා. කොයි තරම් දුන්නත් ඒ දෙන ඔක්කොම කනවා. ඒ විතරක් නෙමේ, ඔහු පුරසාරම් දෙඩුවා ඔහුට කන්න බැරි කෑමක් නෑ කියලා. ඉතින් එක දවසක් රජ්ජුරුවන්ට හිතුණා අන්දරේට හොඳ වීදුවක් කරන්න ඕනේ කියලා. එහෙම හිතලා රජ්ජුරුවෝ අන්න දුන්නා මිරිස් හුඟක් දාලා මාළු හොද්දක් හදන්න කියලා. ඊට පස්සේ අන්දරේට කතා කරලා බත් ටිකක් එක්ක ඒ මිරිස් මාළු හොද්ද කන්න කියලා දුන්නා. වෙනදා පුරුද්දට අන්දරේ කන්න පටන් ගත්තා. හුඟක් මිරිස් දාලා තියෙන හින්දා අන්දරේ දැන් කට දදා කනවා. ඉහින් කලින් දහඩිය බේරෙනවා. ඇස්වලින් කඳුළු ගලනවා. දැන් රජ්ජුරුවොත් බලාගෙන ඉන්නවා. ඒත් අන්දරේ කෑම නැවතුවේ නෑ. ඒ තරම් කට දන්න මිරිස් කන්න බෑ කියලා කියන්න අන්දරේට ඕනුනේ නෑ. අන්දරේ දිහා බලාගෙන හිටිය රජ්ජුරුව අන්දරේගෙන් ඇහුවා මොකද අන්දරේ ඇස්වලින් කඳුළු වැගිරෙන්නේ කියලා. නෑ මොකුත් නෑ දේවයන් වහන්ස, අන්දරේ කිව්වා. ඒත් කෑම නැවතුවේ නෑ. ඇත්තටම අන්දරේ මොකෝ මේ තරම් දහඩිය දමන්නේ, මොකෝ මේ කම්මුල් දිගේ කඳුළු වැක්කෙරෙන්නේ කියලා රජ්ජුරුව ඇහුවා. අනේ දේවයන් වහන්ස, අපේ අම්මයින් දැද්දි මේ වගේ හුඟක් සැර මිරිස් මාළු හොද්දක් හදනවා. ඇත්තටම රජ්ජුරුව ඇහුවා. එහෙමයි දේවයන් වහන්ස, දැන් මම මේ මිරිස් මාළු හොදි කනකොට මට අපේ අම්මා මතක් වෙනවා. ඒක හින්දයි දේවයන් වහන්ස මගේ ඇස්වලින් කඳුළු ගලන්නේ කියලා අන්දරේ කිව්වේ තවත් වැඩියෙන් කඳුළු හලමින්. ඒකම අන්දරේ ඉක්ක ගහ ගහ අඬන්න වුණා. එතකොට රජ්ජුරුව හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා. මමේ කිව්වේ අන්දරේගේ මිරිස් මාළු හොද්දගෙන. අදට පුංචි කකුළු මල්ලට ස්ථානයේ සමුගන්නයි මේ සූදානම්. අද පුංචි කකුළු මල් සරසන්නෙක්ව අපි කල්හාන්කාරක නවෝදා කේතකේ ඉෂා දෙවිදුනි, අමා මල්මි, හසිනි වික්‍රමරත්න, වර්ණිගුණ තිලක, තාරුක සඳමාල්, සමුද් අවිනාශ් සමගින් තුමලි දයාරා නිෂ්පාදන හැටගැන්වීම නදීරා මනම් පෙරි නැන්ද. පුංචි කකුල්මල් නිෂ්පාදනය කළ රසිකා වික්‍රමසිංහ නැන්දා.